మధ్యమ నికాయు 2.4.1 ఘటీకార సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవా కోసలే సుచారికం చరతి మహతా భిక్ఖు సంఘేన సంధిం అథకు భగవా మంగా ఉక్కం అన్యతరస్మిం పదేశే సితం పాత్వా కాసి అథకు ఆయస్మతో ఆనందస్యేతదహోసి కోనుఖో హేతుకో పచ్చయో భగవతో సితస్స పాతుకం మాయ న అకారణే తథాగతా సితం పాతు కరుంతీతి అథకో ఆయస్మా ఆనందో ఏకం సంచీవరం కత్వా యేన భగవా తేనంజలిం పనామిత్వా భగవంతం ఏతదవోచ కోనుఖో భంతే హేతుకో పచ్చయో భగవతో సితస్స పాతుకం మాయ న అకారణే తథాగతా సితం పాతు కరుంతీతి భూతపుంబం ఆనంద ఇమస్మిం పదేశే వేహలింగం నామ గామ నిగమో అహోసి ఇంధో చేవ ఫితో చ బహుజనో ఆకిన్న మనుస్సో వేహలింగం కో ఆనంద గామ నిగమం కస్సపో భగవారహం సమ్మా సంబుద్ధ ఉపనిస్సాయ విహాసి ఇధ సుదం ఆనంద కస్సపస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్స ఆరామో అహోసి ఇధ సుదం ఆనంద కస్సపో భగవా అర్హం సమ్మా సంబుద్ధో నిసిన్నకో భిక్ఖు సంఘం ఓవదతీతి అథకో ఆయస్మా ఆనంద చతుర్గుణం సంఘాటిం పన్యాపిత్వా భగవంతం ఏతదోచ తేన ఇభంతే భగవా నిషీదతు ఏవాయం భూమి పదేశో ద్వీ అర్హంతే సమ్మా సంబుద్ధే పరిభూతో భవిష్యతీతి. නිසීදි භගවා පඤ්ඤත්තේ ආසනේ නිසංජක භගවා යස්මන්තං ආනන්දං ආමන්තේසි භූතපුබ්බං ආනන්ද ඉමස්මින් පදේසේ වේහලිංගං නාම ගාමනිගමෝ අහෝසි ඉන්දෝචේව පීතෝච බහුජනෝ ආකින්න මනුස්සෝ වේහලිංගං කෝ ආනන්ද ගාමනිගමං කස්සපෝ භගවාරං සම්මා සම්බුද්ධෝ උපනිස්සාය විහාසි ඉද සුදං ආනන්ද කස්ස පස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ආරාමෝ අහෝසි ඉද සුදං ආනන්ද කස්සප භගවාරං සම්මා සම්බුද්ධ නිසින්නකෝ භික්ඛු සංඝං ඕවදති වේහලිංගේ කෝ ආනන්ද ගාමනිගමේ ඝටිකාරෝ නාම කුම්භකාරෝ කස්ස පස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස උපට්ඨාකෝ අහෝසි අග්ගුපට්ඨාකෝ ඝටිකාරස්ස කෝ ආනන්ද කුම්භකාරස්ස ජෝතිපාලෝ නාම මානවෝ සහායෝ අහෝසි පිය සහායෝ අතකෝ ආනන්ද ඝටිකාරෝ කුම්භකාරෝ ජෝතිපාලං මානවං ආමන්තේසි ආයාම සම්ම ජෝතිපාල කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං දස්සනාය උපසංකමිස්සාම සාධු සම්මතං හිමේ තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මා සම්බුද්ධස්සාති ඒවං වුත්තේ ආනන්ද ජෝතිපාලෝ මානවෝ ඝටිකාරං කුම්භකාරං ඒතදවෝච අලං සම්ම ඝටිකාර කිං පනතේන මුණ්ඩකේන සමනකේන දිට්ඨේනාති ဒුතියම්පි කෝ ආනන්ද පෙයාල තතියම්පි කෝ ආනන්ද ඝටිකාරෝ කුම්භකාරෝ ජෝතිපාලං මානවං ඊතදෝච ආයාම සම්ම ජෝතිපාල කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං දස්සනාය උපසංකමිස්සාම සාධු සම්මතං හිමේ තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මා සම්බුද්ධස්සාති තතියම්පිකෝ ආනන්ද ජෝතිපාලෝ මානවෝ ඝටිකාරං කුම්භකාරං ඊතදවෝච අලං සම්ම ඝටිකාර කිං පනතේන මුණ්ඩකේන සමනකේන දිට්ඨේනාති තේනහි සම්ම ජෝතිපාල සොත්තිං සිනානිං ආදාය නදිං ගමිස්සාම සිනායි තුන්ති ඒවං සම්මාතිකෝ ආනන්ද ජෝතිපාලෝ මානවෝ ඝටිකාරස්ස කුම්භකාරස්ස පඤ්චසංසෝසි අතකෝ ආනන්ද ඝටිකාරෝච කුම්භකාරෝ ජෝතිපාලෝච මානවෝ සොත්තිං සිනානිං ආදාය නදිං අගමන්සු සිනායිතුං අතකෝ ආනන්ද ඝටිකාරෝ කුම්භකාරෝ ජෝතිපාලං මානවං ආමන්තේසි අයං සම්ම ජෝතිපාල කස්ස පස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස අවිදුරේ ආරාමෝ ආයාම සම්ම ජෝතිපාල කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං දස්සනාය උපසංකමිස්සාම සාධු සම්මතං හිමේ තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මා සම්බුද්ධස්සාති ඒවං වුත්තේ ආනන්ද ජෝතිපාලෝ මානවෝ ඝටිකාරං කුම්භකාරං ඊතදවෝච අලං සම්ම ඝටිකාර කිං පනතේන මුණ්ඩකේන සමනකේන දිට්ඨේනාති ဒုတိယံපිකෝ ආනන්ද පේයාල තတိယံපිකෝ ආනන්ද ඝටිකාරෝ කුම්භකාරෝ ජෝතිපාලං මානවං ඊතදෝච අයං සම්ම ජෝතිපාල කස්ස පස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස අවිදුරේ ආරාමෝ ආයාම සම්ම ජෝතිපාල කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං දස්සනාය උපසංකමිස්සාම සාධු සම්මතං හිමේ තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මා සම්බුද්ධස්සාති තතියම් පිඛෝ ආනන්ද ජෝතිපාලෝ මානවෝ ගතිකාරං කුම්භකාරං ඒතදවෝච අලං සම්ම ගතිකාර කිං පනතේන මුණ්ඩකේන සමනකේන දිත්තේනාති අතකෝ ආනන්ද ගතිකාරෝ කුම්භකාරෝ ජෝතිපාලං මානවං ඕවට්ටිකාය පරාමසිත්වායේ තදවෝච අයං සම්ම ජෝතිපාල කස්ස පස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස අවිදුරේ ආරාම ආයාම සම්ම ජෝතිපාල කස්ස පම් භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං දස්සනාය උපසංකමිස්සාම සාධු සම්මතං හිමේ තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මා සම්බුද්ධස්සාති අතකෝ ආනන්ද ජෝතිපාලෝ මානවෝ ඕවට්ටිකං විනිවේඨෙත්වා ගතිකාරං කුම්භකාරං ඒතදවෝච අලං සම්ම ගතිකාර කිං පනතේන මුණ්ඩකේන සමනකේන දිත්තේනාති අතකෝ ආනන්ද ඝටිකාරෝ කුම්භකාරෝ ජෝතිපාලං මානවං සසීසං නහතං කීසේසු පරාමසිත්වායේ තදවෝච අයං සම්ම ජෝතිපාල කස්ස පස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස අවිදුරේ ආරාමෝ ආයාම සම්ම ජෝතිපාල කස්ස පම් භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං දස්සනාය උපසංකමිස්සාම සාධු සම්මතං හිමේ තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මා සම්බුද්ධස්සාති අතකෝ ආනන්ද ජෝතිපාලස්ස මානවස්ස ඒතදෝසි අච්චරියං වතභෝ අභූතං වතභෝ යත්‍ර හිනාමායං ඝටිකාරෝ කුම්භකාරෝ ඉත්තරජච්චෝ සමානෝ අම්හාකං සසීසං නහතානං කේසේසු පරාමසිතබ්බං මඤ්ඤිස්සති නවතිදං ඕරකං මඤ්ඤේ භවිස්සතිති ඝටිකාරං කුම්භකාරං ඒතද උච්ච යාවේතදෝ හිපි සම්ඝටිකාරාති යාවේතදෝ හිපි සම්ජෝතිපාල තථාහි පනමේ සාධු සම්මතං තස්ස භගවතෝ දස්සනං අරහතෝ සම්මා සම්බුද්ධස්සාති තේනහි සම්ඝටිකාර මුංච ගමිස්සාමාති අතකෝ ආනන්ද ඝටිකාරෝ ච කුම්භකාරෝ ජෝතිපාලෝ ච මානවෝ ඒන කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ තේනුපසංකමින්සු උපසංකමිත්වා ඝටිකාරෝ කුම්භකාරෝ කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ජෝතිපාලෝ පනමානවෝ කස්සපේන භගවතා අරහතා සම්මා සම්බුද්ධේන සද්ධින් සම්මෝදි සම්මෝධනීයං කතං සාරානීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසේදි ඒකමන්තං නිසින්නෝකෝ ආනන්ද ඝටිකාරෝ කුම්භකාරෝ කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං ඒතද වෝච අයං මේ භන්තේ ජෝතිපාලෝ මානවෝ සහායෝ පිය සහායෝ ඉමස්ස භගවා ධම්මං දේසේතුති අතකෝ ආනන්ද කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධ ඝටිකාරං ච කුම්භකාරං ජෝතිපාලං ච මානවං ධම්මියා කථාය සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහන්සේසි අතකෝ ආනන්ද ඝටිකාරෝ ච කුම්භකාරෝ ජෝතිපාලෝ ච මානවෝ කස්සපේන භගවතා අරහතා සම්මා සම්බුද්ධේන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තේජිතා සම්පහන්සිතා කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උත්ථායාසනාකස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං අභිවාදෙත්වා පදක්ඛිනං කත්වා පක්කමින්සු අතකෝ ආනන්ද ජෝතිපාලෝ මානවෝ ගතිකාරං කුම්භකාරං ඒතදවෝච ඉංහනුතුවන් සම්මගටිකාර ධම්මං සුනන්තෝ අතච පන අගාරස්මා න අනගාරියං පම්බජසීති නනුමං සම්මජෝතිපාලජානාසි අන්ධේජින්නේ මාතාපිතරෝ පෝසේමීති තේනහි සම්මඝටිකාර අහං අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමීති අතකෝ ආනන්ද ඝටිකාරෝච කුම්භකාරෝ ජෝතිපාලෝච මානවෝ යේන කස්සපෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ තේනුපසංකමින්සු උපසංකමිත්වා කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං නිසින්නෝකෝ ආනන්ද ඝටිකාරෝ කුම්භකාරෝ කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං ඒතදවෝච අයං මේ භන්තේ ජෝතිපාලෝ මානවෝ සහායෝ පිය සහායෝ ඉමං භගවා පබ්බාජේතුති අලත්ථකෝ ආනන්ද ජෝතිපාලෝ මානවෝ කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සන්තිකේ පබ්බජ්ජං අලත්ථ උපසම්පදං අතකෝ ආනන්ද කස්සපෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ අචිරූපසම්පන්නේන ජෝතිපාලේ මානවේ අන්ධමාසෝපසම්පන්නේ වේහලිංගේ යථාභිරන්තං විහරිත්වා ඒන බාරාණසීතේන චාරිකම් පක්කාමි අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන බාරයානසී තදවසරි තත්‍රසුදං ආනන්ද කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධ වාරාණසියං විහරති සිපතනී මිගදායි අස්සෝසිකෝ ආනන්ද කිකී කාසිරාජා කස්සපෝකිර භගවා අරහං සම්මා සම්බුද්ධ වාරාණසිං අනුප්පත්තෝ වාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේති අතකෝ ආනන්ද කිකී කාසිරාජා භද්‍රානි භද්‍රානි යානානි යෝජා පෙත්වා භද්‍රං යානං අභිරුහිත්වා භද්‍රේහි භද්‍රේහි යානේහි වාරාණසියානීයාසි මහතා රාජානුභාවේන කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං දස්සනාය යාවති කායානස්ස භූමියානේන ගන්ත්වා යානාපච්චරහිත්වා පත්තිකෝව යේන කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ තේනුපසංකමි උපසංකමිත්වා කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නං කෝ ආනන්ද කිකින් කාසිරාජානං කස්සපෝ භගවාරහං සම්මා සම්බුද්ධ ධම්මියා කථාය සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහන්සේසි අතකෝ ආනන්ද කිකී කාසිරාජා කස්සපේන භගවතා අරහතා සම්මා සම්බුද්ධේන ධම්මියා කථාය සන්දස්සිතෝ සමාදපිතෝ සමුත්තේජිතෝ සම්පහන්සිතෝ කස්සපං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං ඒතද වෝච අධිවාසේතු මේ භන්තේ භගවා ස්වාතනාය භත්තං සද්ධින් භික්ඛු සංඝේනාති අධිවාසේසිකෝ ආනන්ද කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධතුන්හි භාවේන අතකෝ ආනන්ද කිකේකාසිරාජා කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස අධිවාසනං විදිත්වා උට්ඨායාසන කස්සපම් භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං අභිවාදෙත්වා පදක්ඛිනං කත්වා පක්ඛාමි අතකෝ ආනන්ද කිකේකාසිරාජා තස්සාරත්තියා අච්චයේන සකේ නිවේසනේ පනීතං ඛාදනීයං භෝජනීයං පටියාදාපෙත්වා පණ්ඩුමුටිකස්ස සාලිනෝ විචිතකාලකං අනේක සූපං අනේක ව්‍යංජනං කස්සපස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කාලං ආරෝචාපේසි කාලෝ භන්තේ නිට්ඨිතං භත්තන්ති අතකෝ ආනන්ද කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධ පුබ්බන් සමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යේන කිකෙස්ස කාසිරඤ්ඤෝ නිවේසනං තේනුපසංකමි උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසේදි සද්ධින් භික්ඛු සංඝේන අතකෝ ආනන්ද කිකේකාසිරාජා බුද්ධ පමුඛං භික්ඛු සංඝං පනීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේසි සම්පවාරේසි අතකෝ ආනන්ද කිකේකාසිරාජා කස්සපම් භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං භුත්තාවින් ඕනිත පත්ත පානින් අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නඛෝ ආනන්ද කිකේකාසිරාජා කස්සපම් භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං ඒතදවෝච අධිවාසේතු මේ භන්තේ භගවා වාරාණසියං වස්සාවාසං एव रूपं संघस्य उपट्ठानं भविष्यति इति। अलं महाराज अधिवुत्तो मे वस्सावासोति द्वितीयं पिखो आनंद पियाल तृतीयं पिखो आनंद किकीकाशिराजा कस्सपं भगवन्तं अरहन्तं सम्मा सम्बुद्धं एतदुच अधिवासेतु मे भन्ते भगवा वाराणस्यां वस्सावासं एव रूपं संघस्य उपट्ठानं भविष्यति इति। अलं महाराज अधिवुत्थो मे वस्सावासोति अथ को आनंद किकिस काशिरन्यो न मे कस्सपो भगवारहं सम्मा संबुद्ध अधिवासेति वाराणस्यां वस्सावासंति अहुदेव अन्यथत्तं अहुदो मनस्सं अथ को आनंद किके काशिराजा कस्सपं भगवन्तं अरहन्तं सम्मा संबुद्धं एतदुच अथिनु ते भन्ते अन्यो कोचि मया उपट्ठाक तरोति अन्थि महाराज वेहलिंगं नाम गाम निगमो तन्थ घटीकारो नाम कुंभकारो सोमे उपट्ठाको अग्गुपट्ठाको तुयंको पन महाराज नमे कस्सपो भगवारहं सम्मा संबुद्ध अधिवासेति वाराणस्यां वस्सावासंति अन्थि अन्यथत् तं अन्थि दोमनस्सं तैदं घटीकारे कुंभकारे नन्थित न च भविष्यति घटीकारो खो महाराज कुंभकारो बुद्धं शरणं गतो धम्मं शरणं गतो संघं शरणं गतो घटीकारो खो महाराज कुंभकारो पानातिपातापटिविरतो अदिन्नादानापटिविरतो कामेषु मिच्छाचारापटिविरतो මුසාවාදා පටිවිරතෝ සුරාමේරය මජ්ජපමාදණ්ඨාන පටිවිරතෝ ඝටිකාරෝඛ මහරජ කුම්භකාරෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධම්මේ පේයාල සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ ඝටිකාරෝඛ මහරජ කුම්භකාරෝ දුක්ඛේ නික්ඛංඛ දුක්ඛ සමුදයේ නික්ඛංඛ දුක්ඛ නිරෝධේ නික්ඛංඛ දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය නික්ඛංඛ ඝටිකාරෝඛ මහරජ කුම්භකාරෝ ඒක භත්තිකෝ බ්‍රහ්මචාරී සීලවා කල්යාණ ධම්මෝ ඝටිකාරෝඛ මහරජ කුම්භකාරෝ නිඛිත්ත මනිසුවන්නෝ අපේත ජාත රූප රජතෝ ඝටිකාරෝඛ මහරජ කුම්භකාරෝ පන්න මුසලෝ නසහත්තා පඨවින් ඛනති යං හෝති කුල පලුග්ගං වායෝ හෝති මූසිකුක් කාරෝවා තංකාජේන ආහරිත්වා භාජනං කරිත්වා ඒව මාහ ඉත්තයෝ ඉච්ඡති තණ්ඩුල පටිභස්ථානිවා මුග්ග පටිභස් නිවා කලාය පටිභස්ථානිවා නික්ඛිපිත්වා යං ඉච්ඡති තං හරතුති ඝටිකාරෝඛ මහරජ කුම්භකාරෝ අන්ධේ ජින්නේ මාතා පිතරෝ පෝසේති ඝටිකාරෝඛ මහරජ කුම්භකාරෝ පංචන්නං ඌරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ තත්ථ පරිනිබ්බායි අනාවත්ති ධම්මෝ තස්මා ලෝකා ඒකමිදාහං මහරජ සමයං වේහලිංගේ ගාමනි ගමේ විහරාමි අථ ක්වාහං මහරජ පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත් චීවරං ආදාය ඊන ඝටිකාරස්ස කුම්භකාරස්ස මාතා පිතරෝ තේනුපසංකමින් උපසංකමිත්වා ඝටිකාරස්ස කුම්භකාරස්ස මාතා පිතරෝ ඒතද ඕචං හන්දකෝනුකෝ අයම් භග්ගවෝ ගතෝති නික්ඛන්තෝ කෝතේ භන්තේ උපට්ඨාකෝ අතෝ කුම්භයා ඕදනං ගහෙත්වා පරියෝගාසුපං ගහෙත්වා පරිභුංජාති අත ක්වාහං මහරාජ කුම්භයා ඕදනං ගහෙත්වා පරියෝගාසුපං ගහෙත්වා පරිභුංජිත්වා උට්ඨායාසනාපක්කමින් අතකෝ මහරාජ ඝටිකාරෝ කුම්භකාරෝ ඊන මාතා පිතරෝ තේනුපසංකමි උපසංකමිත්වා මාතා පිතරෝ ඒතද ඕච කෝ කුම්භයා ඕදනං ගහෙත්වා පරියෝගාසුපං ගහෙත්වා පරිභුංජිත්වා උට්ඨායාසනාපක් කන්තෝති කස්සපෝතාත භගවා අරහං සම්මා සම්බුද්ධ කුම්භයා ඕදනං ගහෙත්වා පරියෝගා සුපං ගහෙත්වා පරිභුංජිත්වා උට්ඨායාසනාපක්කන්තෝති අතකෝ මහරාජ ඝටිකාරස්ස කුම්භකාරස්ස ඒතද හෝසි ලාභාවතමේ සුලන්ධං වතමේ යස්ස මේ කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධ ඒවං අහි විස්සත්තෝති අතකෝ මහරාජ ඝටිකාරං කුම්භකාරං අන්ධමාසං පීතිසුඛං නවිජහි සත්තාහං මාතාපිතුන්නං ඒකමිදාහං මහරාජ සමයං තත්තේව වේහලිංගේ ගාමනි ගමේ විහරාමි අත ක්වාහං මහරාජ පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය ඊන ඝටිකාරස්ස කුම්භකාරස්ස මාතා පිතරෝ තේනුපසංකමින් उपसंकमित्वा घटीकारस्य कुंभकारस्य माता पितरो एतदोचं हन्दको नुखो अयं भगवो गतोति निखान्तो खो ते भन्ते उपठाको अतो खलोपिया कुम्मा संगहित्वा परियोगा सुपंगहित्वा परिभुञ्जाति अथ क्वाहं महाराज खलोपिया कुम्मा संगहित्वा परियोगासुपंगहित्वा परिभुञ्जित्वा उत्थायासनापक्कमिं अथ को महाराज घटीकारो कुंभकारो येन माता पितरो तेनुपसंकमि उपसंकमित्वा माता पितरो एतदोच को खलोपिया कुम्मा संगहित्वा परियोगासुपंगहित्वा परिभुञ्जित्वा उत्थायासनापक्कन्तोति कस्सपो तात भगवारहं सम्मा सम्बुद्धो खलोपिया कुम्मा संगहित्वा परियोगासुपंगहित्वा परिभुञ्जित्वा उत्थायासनापक्कन्तोति अथ को महाराज घटीकारस्य कुंभकारस्य एतदोषि लाभावत मे सुलद्धं वत मे यस्य मे कस्सपो भगवा अरहं सम्मा सम्बुद्धो एवं अभिविशत्थोति अथ को महाराज घटीकारं कुंभकारं अंधमासं पीति सुखं न विजहि सत्ताहं माता पितुन्नं एकमिदाहं महाराज समयं तत्थेव वेहलिंगे गामनिगमे विहरामि तेन कोपन समयेन गंधकुटि ओवस्ति अथ क्वाहं महाराज भिक्खु आमन्त्रेसिं गच्छथ भिक्खवे घटीकारस्य कुंभकारस्य निवेशने तिनं जानाथाति एवं वुत्ते महाराज भिक्खु कुमंगेतदोचु नत्थिको भन्ते घटीकारस्य कुंभकारस्य निवेशने तिनं अत्थि च क्वास आवेशनं तिनं च दन्तये ගච්ඡත භික්ඛවේ ඝටිකාරස්ස කුම්භකාරස්ස ආවේසනං උත්තිනං කරෝතාති අත කෝතේ මහරාජ භික්ඛු ඝටිකාරස්ස කුම්භකාරස්ස ආවේසනං උත්තින මකංසු අත කෝ මහරාජ ඝටිකාරස්ස කුම්භකාරස්ස මාතා පිතරෝ භික්ඛුවේ තදෝචුන් කේ ආවේසනං උත්තිනං කරුන්තීති භික්ඛු භගිනි කස්ස පස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගන්ධ කුටි ඕවස්සතිති හරථ භන්තේ භද්ද්‍ර මුඛාති අත කෝ මහරාජ ඝටිකාරෝ කුම්භකාරෝ යේන මාතා පිතරෝ තේනුපසංකමි උපසංකමිත්වා මාතා පිතරෝ ඒතදෝච කේ ආවේසනං උත්තින මකං සූති භික්ඛු තාත කස්ස පස්ස කිර භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගන්ධ කුටි ඕවස්සතිති අත කෝ මහරාජ ඝටිකාරස්ස කුම්භකාරස්ස ඒතදෝසි ලාභවත මේ සුලන්ධං වත මේ යස්ස මේ කස්සපෝ භගවා අරහං සම්මා සම්බුද්ධ එවං අභිවිස්සත්තෝති අත කෝ මහරාජ ඝටිකාරං කුම්භකාරං අන්ධමාසං පීති සුඛං න විජයි සත්තාං මාතා පිතුන්නං අත කෝ තං මහරාජ ආවේසනං සබ්බං තේ මාසං ආකාසච්ඡදනං අට්ඨාසි නචාති වස්සි ඒව රූපෝච මහරාජ ඝටිකාරෝ කුම්භකාරෝති ලාභාභන්තේ ඝටිකාරස්ස කුම්භකාරස්ස සුලන්ධම් භන්තේ ඝටිකාරස්ස කුම්භකාරස්ස යස්ස භගවා එවං අභිවිස්සත්තෝති අත කෝ ආනන්ද කිකේ කාසිරාජා ඝටිකාරස්ස කුම්භකාරස්ස පංචමත්තානි තන්දුලවාහ සතානි පාහේසි පණ්ඩුමුටිකස්ස සාලිනෝ තදුපියඤ්ඤේව සූපෙය්‍යං අත කෝ තේ ආනන්ද රාජපුරිසා ගඨිකාරං කුම්භකාරං උපසංකමිත්වායේතද උචුං ඉමානිතේ භන්තේ පංචමත්තානි තණ්ඩුලවාහ සතානි කිකිනාකාසිරාජේන පහිතානි පණ්ඩුමුටිකස්ස සාලිනෝ තදුපියංච සූපෙයං තානි භන්තේ පතිගන්හාතුති රාජාඛෝ බහුකිච්චෝ බහුකරණීයෝ අලං මේ රඤ්ඤෝ හෝතුති සියාඛෝ පනතේ ආනන්දේව මස්ස අඤ්ඤෝ නුන තේන සමයේන ජෝතිපාලෝ මානවෝ අහෝසීති නඛෝ පනිතං ආනන්ද ඒවං දට්ඨබ්බං අහං තේන සමයේන ජෝතිපාලෝ මානවෝ අහෝසින්ති ඉදම ෝච භගවා අත්තමනෝ ආයස්මා ආනන්දු භගවතෝ භාසිතං අභිනන්දේති ඝටිකාර සුත්තං පඨමං